ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් අපි මේ අවකාශයකේ වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපගෙන දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නයි. ගෞතම බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ ගමන් කරන සත්වයාව දැක්කේ එකතැන කැරකින කෙනෙක් වගේ. එකතැන කැරකින කෙනෙක් වගේ දැක්කේ. උන්වහන්සේක උපමා කළා මෙහෙම. ඔන්න කණුවක් තියෙනවා. හයියට හිටවපු කණුවක් තියෙනවා. මේ කණුවේ දන්වැලකින් ගැට ගහපු බලු කුක්ෙක් ඉන්නවා. දැන් මේ බලු කුක්කට පුළුවන්ද හිතුමනාපට ඇවිදින්න? බෑ නේද? ඒතර මේ බලු කුක්ක කැරකෙන තාක් කැරකෙන්නේ කුමක් වටේද? කණුව වටේ කැරකෙන්නේ. බලු කුක්ක ළඟින තාක් ළඟින්නේ කණුව ඇසුරු කරගෙන. බලු කුක්ක නිදන තාක් නිදන්නේ කණුව ඇසුරු කරගෙන. බලු කුක්කට මේ කණුවෙන් නිදහස් වෙන්න විදියක් නැත්තේ මොකද? දන්වැලකින් ගැට ගහලා නිසා නිදහස් වෙන්න බැරි. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ සංසාරේ ගමන් කරන සත්වයා ඔන්න ඔය වගේ කෙනෙක්. එයාට නිදහස් වෙන්න බෑ. මොකෙන්ද නිදහස් වෙන්න බැරි එයාට? එයාට නිදහස් වෙන්න බැරි පඨවි ධාතුවෙන්. එයාට නිදහස් වෙන්න බෑ ආපෝ ධාතුවෙන්. එයාට නිදහස් වෙන්න බෑ තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන්. දැන් මේ බලන්න, දැන් මේ පොළව මොකද්ද? පඨවි ධාතු. අපි මේ ශරීරයේ මේ ගොරසු දේවල් පඨවි ධාතු. දැන් මේ පොළවට යම් පීඩනයක් තියෙනවද? සිරුරට පීඩනයක් තියෙනවද? අපි විඳවන්නේ නැද්ද දැන් ඒක? අන අපිට නිදහස් වෙන්න බෑ. එතන අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් ඇති කරගන්නයි උන්වහන්සේ මේව දේශනා කරන්නේ. ඊළඟට අපිට මේ ඒ සතර මා ධාතු කියලා කියන්නේ රූප. රූපේ කියලා කියන්නේ නැසී වෙනසී යන දේ. බුදුරජාණන් වහන්සේ වදාලා අර බලු කුක්ක, දන්වැලෙන් ගැට ගහපු බලු කුක්ක කණුවේ ගැට ගැහුවට පස්සේ කණුව ඇසුරු කරගෙන ඉන්නවා වගේ, කණුව වටේ කැරකින වගේ අපි කැරකි කැරකි ඉන්නේ ඔන්න ඔය රූපස්කන්ධයට. කැරකි කැරකි ඉන්නේ කොහොමද? මං ඉස්සර මේ වගේ රූපයක් ඇතුව හිටියා. දැන් මට මේ වගේ රූපයක් තියෙනවා. අනාගතේ මට මේ වගේ රූපයක් ලැබෙන්න ඕනි. අන්න කැරකිනවා. එතකොට යා කැරකින්නේ කුමක් වටාද? රූපේ වටා. මොන රූපේ වටාද? සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූපේ වටා. මේ වටා මෙයා කැරකිනකොට මේ රූපය අනිත්‍ය වූ එකක්. අනිත්‍ය වූ රූපයක් ලැබුණාට පස්සේ නමුත් එයා නැවත නැවතත් පතන්නේ ඒකම නම්. එතකොට යාගේ හිත සම්පූර්ණ සකස් වෙන්නේ ඒ වෙනුවෙන්මයි. ඒක තමයි එතන තියෙන බැඳීම. බුදුරජාණන් වහන්සේ වදාලා අර බලු කුක්ක කණුවට ගැට ගහලා නිදහස් වෙලා නැහැ වගේ අපිව මේ සතර මා ධාතු වලට අපි විසින් ගැට ගහගෙන ඉන්නේ අවබෝධයක් නැතිකම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බලු කුක්ක මේ දන්වැලෙන් කණුවේ ගැට ගහලා ඉන්නවා වගේ අපි ගැට ගැහිලා තියෙනවා විඳීමට, සැප විඳීමට, දුක් විඳීමට, උපේක්ෂා විඳීමට ගැට ගැහිලා තියෙනවා. දැන් බලන්න හිතලා, දැන් ඔන්න අපිට කයට පීඩාවක් දැනෙනවා නේ. මේ පීඩාව අපිට අතහරින්න බෑ නේ. දැන් මේ පීඩාවට අහු වෙලා ඉන්නේ අපි. අන්න එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා අපි සැපයටත් අහු වෙනවා, සැප විඳීමටත් දුක් විඳීමටත් අහු වෙනවා, උපේක්ෂා විඳීමටත් අහු වෙනවා. අපි කැරකෙනවා මේ විඳීම වටේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනට හවස වෙනකන්. අපි බලාපොරොත්තු වෙනවා එක්ක මේ අහස වලාකුළු වලින් වැහෙනකන්. ඒ මොකටද මේ දුක් විඳීම නැති වෙලා සැප විඳීම ලබන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ මොහොත අතරේලා ඊළඟ මොහොත අල්ලනවා විඳීමක් බලාපොරොත්තු වෙන. මේ විදිහට තමයි අපි බල්ලු කුක්ෙක් වගේ මේ විඳීමට අහු වුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයා සංඥාවටත් අහු වෙනවා. සංඥාව කියලා කියන්නේ ඇහින් දකින දේ. ඇහින් දකින දේ අපි හඳුනා ගන්නවා. ඇසෙන් හඳුනා ගන්න දේ, කණෙන් හඳුනා ගන්න දේ ශබ්ද සංඥාව, නාසයෙන් හඳුනා ගන්න දේ ගඳ සුවඳ සංඥාව, දිවෙන් හඳුනා ගන්න දේ රස සංඥාව, කයෙන් හඳුනා ගන්න දේ පහස සංඥාව, මනසින් හඳුනා ගන්න දේ අරමුණු සංඥා. අපි මේ හිතෙන් හැමතිස්සෙම මවන්නේ හොඳට බලන්න ඔබ හිතලා ඇත්තටම දකින්න පුළුවන් දේවල් නෙමෙයි. හිතේ අපි මවාගන්නේ සම්පූර්ණ දේවල්. ඇත්තට හම්බ වෙන්නේ අපිට ඒවා. හොඳට බලන්න හිතලා. දැන් අපි හීනෙන් අපි මවාගෙන හිටියා අපි යන්න ඕන කුණ්ඩසාලේ. අපි වැඩසටහනට සහභාගී වෙන්න ඕනේ. අපි හිතුවද මෙහෙම රසණියක් තියෙවි කියලා. අපි හිතෙන් මවාගත්තු ලෝකෙයි ඇත්ත ලෝකෙයි වෙනස් නැද්ද? හැමදේම ඔහොම තමයි. හැම දෙයක්ම ඔහොම තමයි. අපි හිතෙන් මවාගෙන යන දේ ඇත්තක් හැටියට ලැබෙනකොට අඩුපාඩු සහිත එකක්. අඩුපාඩු සහිත එකක්මයි. අපි මේක අවබෝධ කරගන්න ඕනේ. මොකද හේතුව සංඥාවෙන් මවලා දෙන දේ නෙමෙයි ඇත්තටම අපිට හඳුනගන්න ලැබෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සංඥාවෙන් මවලා දෙන දේ මිරිගුවක් කියලා. මිරිගුවක් මවලා දෙන්නේ. ඉතින් මේ හඳුනාගන්න මිරිඟුව අපිට ඇත්තට ලැබෙන්නේ නැහැ. අපි මිරිඟුවක් දකිනවා වතුර වගේ. අපි ළඟට ගියාට පස්සේ එතන නැහැ අපි දැකපු දේ. අන්න ඒ වගේ තමයි මේ සංඥාව. නමුත් අපිට හැමතිස්සෙම අපි ඊළඟ එකට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. දැන් රස්නේ අපි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. දැන් බලාකුළු වලින් වැහිලා යාවි කියලා. ඉස්තුුණේ නැතා. ඊට පස්සේ හවස් වෙනකට අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපිට ඉවරයි, ඉක්මනට යන්න ලෑස්ති වෙනවා. ඒකට එන්නනේ තියෙන හදිසිය වගේම ඊළඟට අපිට යන්න හදිසියක් එනවා. මේම තමයි අපි හැමතිස්සෙම හඳුනා ගන්න දේ වටා කැරකි කැරකි ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අපි චේතනාව වටේ කැරකෙනවා. බලු කුක්කෙක් දන්වැල්ලකින් ගැට ගහලා කණුවක, ඒ කණුවටේ කැරකින බලු කුක්ක වගේ අපි මේ චේතනා වටේ කැරකි කැරකි කැරකි කැරකි ඉන්නවා. චේතනා පහල කර කර අපි කයින් ක්‍රියා කරනවා. චේතනාවන් පහල කරමින් වචනෙන් ක්‍රියා කරනවා. චේතනාවන් පහල කරමින් සිතින් ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ කිසියම්ම හරයක් නැහැ කියලා. අරටුවක් හොයාගෙන මිනිස්සෙක් වනාන්තරයට ගියාම ඒ වනාන්තරයේ දකින්න හොඳ කෙලින් තියෙන හොඳ මහත කේල් ගහක් දැකලා මේ කේල් ගහේ අගින් කපනවා, මුලින් කපනවා. කපලා කේල් ගහ පෙරලනවා. පෙරලන හිට මේකෙනා මේ කේල් ගහේ පතුරු ගලව ගලව බලනවා අරටුවක් තිබෙනවාද කියලා. අන්න ඒ වගේ තමයි අපි මේ ජීවිතේ වටිනා දේවල් කීකි හොය හොය ගියපු දේවල් අන්තිමට කිසි දෙයක් අපිට නොලැබී යනවා. ඊට පස්සෙත් අපිට අවබෝධයක් නැහැ. ඊට පස්සෙත් අපි හිතනවා ඊළඟ ජීවිතේත් අපිට මේ වගේම මනුස්ස ජීවිතයක් ලැබේවි. හොඳට හොයලා බලන්න, කෙනෙක් එක කතා කරලා බලන්න, බොහෝ දෙනෙකුගේ අදහස ආයමත් මිනිස් ලෝකේ උපදින්නයි. මේ මහා දුක් විඳිනවා, පීඩා විඳිනවා, කම්කටොළු විඳිනවා, කරදර විඳිනවා, විඳ විඳා කැමති වෙන්නේම ආයමත් මෙහි උපදින්ද. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක තමයි කණුවේ ගැට ගහපු බල්ලු කුක්කට වෙන දේ. උන්වහන්සේ තව උපමාවක් කළා මේකට. දැන් බලන්න අපි ඇස් දෙක තියෙනවා. ඇස් දෙකෙන් අපි ලෝකෙ බලනවා. ඇස් දෙකෙන් ලෝකෙ බලන නේද අපි දුක උපදවාගන්නේ සැප උපදවාගන්නේ. කන් දෙක තියෙනවා. කන් දෙකෙන් අපි ලෝකෙට සවන් දෙනවා. කන් දෙකෙන් ලෝකෙට අහුන්කම් දීලා නේද අපි දුක් සැප දෙකම ලබා ගන්නෙ. නාසය තියෙනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. අපි ඒකෙන් දුක් සැප විඳිනවා. දිව තියෙනවා. දිවෙන් අපි රසය ලබා ගන්නවා. ඒකෙන් දුක් සැප විඳිනවා. කයට පහස ලැබෙනවා. ඒකෙන් දුක් සැප විඳිනවා. මනසට අරමුණු හිතෙනවා. හිත හිතා අපි ඒ අරමුණු ඔස්සේ දුක් සැප ලබා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේක උපමාවක් පදාලා මොකද්ද මේ ජීවිතේ උන්වහන්සේ පෙන්වා දුන්නා. යවමිටියක් තියෙනවා. මේ යවමිටිය පාරයිනි දාලා හිට මිනිස්සු 6 දිනක් ඇවිදිලා පොළොව වලින් තලන්න ගන්නවා මේ යවමිටිය. යවමිටිය පොළොව වලින් තලනකට කාලයක් ගියාම මේ යවමිටියට මොකද වෙන්නේ? හොඳට තැලිලා යනවා. මේ වගේ තමයි අපිත්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඇසකන නාසය දිවකය මනස කියන ආයතන හය ලබාගත් පුද්ගලයා යවමිටියක් වගේ. ඇහෙන් රූප බල බල, කණෙන් ශබ්ද අසාසා, නාසයෙන් ආග්‍රහණය කරමින්, දිවෙන් රස විඳිමින්, කයින් පහස ලබමින්, හිතින් හිත හිතා සෑහීමකටපත් නොවන ජීවිතයක් අපි ලබාගෙන තියෙනවා. කෙලවර නැති පීඩාවන් විඳිනවා. යවමිටියක් තැලෙනවා වගේ, යවමිටියක් පොළු හයකින් තලා ගන්නවා වගේ අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙව්වට මෙව්වෙන් අපි තැලෙන්නේ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා හත්වෙනි පුරුෂයෙක් එනවා තව පොල්ලක් අරගෙන. ඇවිල්ලා යවමිටියට හත්වෙනි පාරක් ගහනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්යා අනන්ත පීඩා විඳ විඳා ආයමත් කල්පනා කරනවා, මං ආයමත් මනුස්ස ලෝකෙ උපදින්න ඕනේ, මට ආයෙත් උපදින්න ඕනේ කියලා ආයමත් කල්පනා කරනවා. මේක තමයි කියනවා පුද්ගලයා අර යවමිටියේ හත්වෙනි පොළුපාරෙන් කණේ එක. ඒ කියන්නේ කොයිතරම් දුක් පීඩා විඳ විඳ හිටියත් එයා කල්පනා කරන්නේම ආයමත් උපදින්න. මේක ඇතිවීමක් නෑ, ඉවරවීමක් නෑ, ඇතිවීමක් නෑ, සම්පූර්ණ වීමක් නෑ. ඒ නිසා පින්වතුනි, අපි මේ සංසාරයේ ගෙවලා තියෙන කාල පරිච්ඡේදය මෙච්චරයි කියලා කියන්න බෑ. අපි කොච්චරවත් මිනිස්සු වෙලා හිටියා, ඒ හැම ජීවිතේදීම ලැබුණේ මේ වගේම ශරීරයක්. අපිට ඒ හැම ජීවිතේදීම ලැබුණේ මේ වගේ ශරීරයක්. මිනිස් විලා ඉපදිලා ඉඳෙද්දි අපි හැම ජීවිතයකම සමහර විට මීට වඩා සැප විඳ, සමහර විට මීට වඩා දුක් විඳ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා දුක් විඳින මිනිස්සෙක් දැක්කහම, මේ මිනිස්සයා දිහා බලලා හිතන්න කියනවා, මේ විදිහට මං සංසාරේ කොච්චර දුක් විඳින්ද ඇද්ද? ලෙඩ දුක් විඳින රෝගී තත්ත්වයට පත්වෙච්ච අන්ත අසරණ පුද්ගලෙක් දැක්කහම, විරූපී පුද්ගලෙක් දැක්කාම, අතපය කොරවෙච්ච පුද්ගලෙක් දැක්කාම හිතන්න කියනවා, මේ වගේ මට සංසාරේ කොච්චර ලැබිලා ඇද්ද? ඊළඟට අපිට දකින්න ලැබෙන ලස්සන රූපයක් තියෙන මිනිස්සෙක්, ලස්සන වස්ත්‍ර ඇඳගෙන ලස්සනට යනවා දැක, එහෙම දැකලා කල්පනා කරන්න කියනවා, මේ වගේ අය මං කොච්චර සංසාරේ මේ වගේ සැප විඳලා ඇද්ද? මේ වගේ ලස්සනට මං කොච්චර ඉඳලාද කියලා හිතන්න කියනවා. අන්න එතකොට තමයි අපට තේරෙන්නේ මේක මේ කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ මේ සංසාරය අපි මේ දිගින් දිගටම ආවේ. මේක ඉවරයක් නෑ පින්වතුනි. ඔබ හිතලා බලන්න පොඩ්ඩක්. දකුණු පළාතේ ඉපදිච්ච අයට සිහිනකින්වත් නොසිතූ දෙයක් ඩිසැම්බර් 26 වෙනිදා සිද්ධ වුණා. පසුගිය ඩිසැම්බර් 26 වෙනිදා ඒ වතුර සම්පූර්ණයෙන්ම මුහුද යටින්ම රත් වෙච්ච ගිනි වතුරක් වගේ රස්නි වතුරක් තමයි ආවේ සුනාමියට. ඇවිල්ලා ඔක්කොම කඩාගෙන විනාශ වෙලා ගියා. ඊට පස්සේ මේ වගේ කට්ට ආවේ ඊට පහවදා ඉඳලා මිනිස්සු ගිහිල්ලා සමහරට ඔබ දකින්න ඇති. තමන් හිටපු තැන්වල මෙන්න මෙතනයි මගේ ගේ තිබුණේ. අඬ අඬ කියනවා. අවුවක් තේරෙන්නේ නැහැ යාට. රස්නියක් තේරෙන්නේ නැහැ. මෙන්න මෙතනදී මගේ දුව ගහගෙන ගියේ. මෙන්න මෙතනදී මගේ පුතා ගහගෙන ගියේ. අඬ අඬ කියනවා. මුහුද දිහා බලනවා මහා බයෙන් බලනවා. පොඩියට හරි රැලක් උඩට එනවා නම් මහා තැති ගැනීමකට ලක් වෙනවා. බලන්න මේ කයක් ලැබුණාට පස්සේ මූණ දෙන්න තියෙන දේවල්. අනික ඒ වගේ විතර නෙමෙයි. මිනිස්සියෙකුට යම් ආකාරي රෝගයකින් පීඩා විඳින්න තියෙනවා නම් මේ ශරීරය ලැබුණාට පස්සේ හැම දෙයක්ම අපිට උරුමයි. මිනිස්සියෙකුට යම් ආකාර දුකකින් පීඩා විඳින්න වෙනවා නම් මෙවැනි කයක් ලැබුණාට පස්සේ අපිට හැම දුකක්ම උරුමයි. මිනිස්සෙකුට යම් කායික මානසික වේදනා විඳින්න ලැබෙනවා නම් මෙවැනි කයක් ලැබුණාට පස්සේ හැම එකක්ම උරුමයි. ඒ නිසා පින්වතුනි අපි හැමදේම හැම කාලෙම කළේ මොකද්ද? අපි හිතින් මවාගත්ත දුක් නැති තැනක්. අපි හිතින් මවාගත්ත සැප විඳින තැනක්. අපි හිතින් මවාගත්ත වයසට යන්නේ තැන. ඒ මවාගත්ත එක ලැබෙයි කියලා අපි ඊළඟ ආත්මේ පතනවා. ඊළඟ ආත්මේ පතනවා. ඊළඟ දිහාවේ පතනවා. මේව පතපතා යනවා. එතකොට විඥානයත් ඒ විදිහටම සකස් වෙනවා. අන්තිමේදී බැලින්නම් මොකද වෙලා තියෙන්නේ? බලු කුක්කේ ගම්වලකින් ගැට ගහලා හිට හොඳ හයියට හිටවප කණුවක මේ බලු කුක්කව ගැට ගහනවා. හිරෝසි මේ බලු කුක්කා කැරකෙනවාද යම්තා කැරකෙන්නේ කණුව වටා. ලගිනවාද යම්තාක් ලගින්නේ කණුව ඇසුරු කරගෙනමයි. නිදනවාද යම්තාක් නිදන්නේ කණුව ඇසුරු කරගෙනමයි. මක් නිසාද? බලු කුක්කට නිදහස් වෙන්න විදියක් නැහැ. දන්වැලකින් ගැට ගහලා තියෙන නිසා. පින්වතුනි ඒ වගේ බලාපොරොත්තු නැමැති දන්වැලින් මේ ශරීරය අපි ගැට ගහගෙන ඉන්නවා. ඊළඟට ආසාව නැමැති දන්වැලින් මේ ශරීරය අපි ගැට ගහගෙන ඉන්නවා. ආස්වාදේ නැමැති දන්වැලින් මේ ශරීරය අපි ගැට ගහගෙන ඉන්නවා. ප්‍රාර්ථනාව නැමැති දන්වැලින් මේ ශරීරය අපි ගැට ගහගෙන ඉන්නවා. එතකොට අපි දුවනවා මේ ශරීරේ වටාමයි අපි දුවන්නේ. මේ ශරීරය අහිමි වෙනකොට අපි වෙන ශරීරයක් හිතෙන් පතනවා. ඊට අනුකූලව සකස් වෙලා යනවා. මේක තමයි දිගින් දිගටම අපි කළේ. පින්වතුනි මේක කරන්න හේතුව මොකද්ද? අපිට මේ රූපය ගැන අවබෝධයක් නැහැ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ කය ගැන අවබෝධයක් නැහැ. දැන් බලමු හිතලා මේ අවුවට කර වෙනවා අපේ කෙස්. මේ අවුවට කර වෙනවා අපේ ශරීරයේ ලෝම. මේ අවුවට කර වෙනවා අපේ සම, අපේ මස්, ලී රක් වෙනවා, සම රක් වෙනවා, නහරවල රක් වෙනවා, ඇට රක් වෙනවා, ඇට මිදුළු රක් වෙනවා. මෙහෙම වෙනකොට අපි කියනවා මම රත් වෙනවා, මාව පිච්චෙනවා. මොකද හේතුව? මේ අපි හැමතිස්සෙම මේ කය මම මගේ කියලා ගන්නවා. ඊට පස්සේ අපි කියනවා මට සිසිලක් ඕන. ඔන්න සිසිලක් හොයාගෙන දුවනවා. මේ වගේ තමයි පින්වතුනි අපි හැමතිස්සෙම ගන්නේ. අපි හිතනවා මේ රූපය තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. ආත්මයක් හැටියට සලකනවා. පින්වතුනි මේ රූපය ආත්මයක් හැටියට සලකලා වැඩක් නැහැ. දැන් බලන්න අවු වෙනකට පිච්චෙනවා, වැස්සොත් තෙමෙනවා. හදික සීතලක් ආවොත් සීතලට මුහුණ දෙනවා. මේ වගේ තමයි මේ ගමන දිගින් දිගටම අපිට යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ එක්ක අපි මේ රූපෙට අහු වෙනා ඒ විදිහට. එහෙම නැත්නම් අපි හිතන මේව නැහැ. මාව හැදිලා තියෙන්නේ රූප වලින්. මේ ඇස් දෙකෙන්, කන් දෙකෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් තමයි මාව හැදිලා තියෙන්නේ කියලා. අපි මොකද කරන්නේ? මේ හයෙන් තමා කියලා එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට අහු වෙනවා. ඒකට අහු වෙනවා මාව හැදිලා තියෙනවා සතර මා ධාතුන්ගෙන් කියලා ඔන්න අහු වෙනවා. එහෙම නැත්නම් මාව හැදිලා තියෙනවා විදීමකින් කියලා අහු වෙනවා. එහෙම නැත්නම් හිතනවා නෑ මාව හැදිලා තියෙන විදීමකින් නෙමෙයි රූපකින් නෙමෙයි මේ රූපය තුල තමයි මම ඉන්නේ. ඔන්න යා එක්ක හිතනවා එහෙම. එහෙම නැත්නම් හිතනවා නෑ මම තුල තමයි රූපේ තියෙන්නේ. පින්වතුනි මේකට බුදුරජාණන් වහන්සේ වදාළේ සක්කාය දිට්ඨිය කියලා. ඒ වගේ අදහසක ඉන්න කෙනෙකුට අවාසි රසයි. අවාසිය තමයි එයා ඕන වෙලාවක ඒ මතයට අහු වෙන්න පුළුවන්. ලෝකෙ කවුරු හරි කිව්වොත් ඔයාට මේ ජීවිතේ දුකයි. ඔයාට මේ ජීවිතේ වේදනයි. ඔයාට මේ ජීවිතේ කරදරයි. ඔයාට මේ ජීවිතේ පීඩාව. ඔයා මේ ජීවිතේ මහා දුක් කරදර ගොඩක ඉන්නේ. ඔයාට මම මේ දුක් කරදර මොකක්වත්ම නැති සුන්දර ලෝකයක් හදා දෙන්නම් කියලා කිව්වොත් රූපය ගැන අවබෝධයක් නැති එක්කිනා රැවටෙනවාද නැද්ද? රූපයක් නැති අවබෝධ නැති එක්කිනා හිතනවා මට මේ ලෝකෙ ලබා ගන්න බැරිද? එහෙනම් මට මේ ලෝකෙදී ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. ඔන්න ඔය වගේ මත නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ නැති අය අතාරින්නේ. ධර්මයේ අවබෝධ කරගන්න මේ මතය දැන් අන්‍යාගමිකව සම්පූර්ණ ඉන්න ඔය මතය තුල. මේ ජීවිතේ කරදරයි, දුක් සහිතයි, අමාරුයි, අසහනයයි, පීඩාවයි. ස්වර්ග රාජ්‍යයට ගියම මොකවත් නැහැ ඊවා. සැනසෙල්ල ඉන්න පුළුවන් කියලා. නමුත් රූපය අවබෝධ කළා නම් එයා දන්නවා රූපය අතීතේ යම් රූපයක් තිබ්බද ඒ රූපෙත් මේ වගේමයි. අනාගතේ යම් රූපයක් හටගන්නවාද ඒ රූපෙත් මේ වගේමයි. වර්තමානයේ යම් රූපයක් තියෙනවද ඒක මේ වගේමයි. තමා කියලා යම් රූපයක් දැන් අපි එක එක්කෙනා තමන් කියලා යම් රූපයක් මේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු කය පරිහරණය කරනවද? මේ ඔක්කොම කයවල ස්වභාවය එකයි. අනුන්ගේ කයවල ස්වභාවයත් එකයි. ඊළඟට උසස් ශරීරයක් කියලා යම් රූපයක් ගන්නවද ඒ රූපෙත් අනිත් එකක්මයි. පහත් කියලා යමක් ගන්නවද ඒකත් අනිත් එකක්මයි. දුර යම් රූපයක් ගන්නවද ඒකත් අනිත් එකක්මයි. ළඟ යම් රූපයක් ගන්නවද ඒකත් අනිත් එකක්මයි. රූපය කියන්නේ අනිත්‍ය දෙයක්. මෙන්න මේක අවබෝධ කරගන්නේ නැති තාක්කල් මේ ලෝකයේ නොපෙනෙන ලෝකයේ තුල සුන්දර රූපයක් මවාගෙන ඉන්නවා. කවදාවත් ඒ කිනාට ඒ සුන්දර රූපේ හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, ප්‍රඥාවන්ත ශ්‍රාවකයා. දැන් අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්, ප්‍රඥාවන්ත ශ්‍රාවක දරුවා. එහෙම නැත්නම් ශ්‍රාවක දියණිය කල්පනා කරනවා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා තිබෙනවා මේ රූපේ අනිත්‍යයි කියලා. එයා නුවණින් විමසනවා පටවි ධාතුව නිට්ටියද අනිත්‍යද. එයා නුවණින් විමසනට අවබෝධ කරගන්නවා පටවි ධාතුව අනිත්‍යයි. ආපෝ ධාතුව නුවණින් විමසනවා. ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන දේවල්, තෙත දේවල්. නිට්ටියද අනිත්‍යද කියලා විමසනවා. විමසනකට එයා අවබෝධ කරගන්නවා ආපෝ ධාතුවත් අනිත්‍යයි. තේජෝ ධාතුව නිට්ටියද අනිත්‍යද කියලා නුවණින් විමසනවා. විමසනකට එයා අවබෝධ කරගන්නවා තේජෝ ධාතුවත් අනිත්‍යයි. වායෝ ධාතුව නෝණින් විමසනවා එයා නිට්ටිද අනිත්‍යද කියලා අවබෝධ කරගන්නවා ඒකත් අනිත්‍යයි. එහෙනම් මේ ලෝකේ යමක් අපට රූපයක් හැටියට දකින්න ලැබෙනවද? අන්නේ සියලුම දේවල් අනිත්‍ය වූ දේවල් බව, අනිත්‍ය වූ රූපය බව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්, ශ්‍රාවක දියණිවරුන් අවබෝධ කරගන්නවා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වුණාද ඒ ශ්‍රාවකත්වයට පත් වුණ කෙනා ලබන විශේෂ ඥානයක් ඔය ඥානය පුතජන කෙනාට හිමි නෑ. ඔය ඥානය පුතජන කෙනාට ගෝචර වෙන්නෙත් නෑ. පුතජන කෙනාට අඳුනා ගන්නත් බෑ. පුතජන කෙනෙක් හිතනවා මේ ලෝකයේ අනිත්‍ය දේවල් යාඥාවකින් නිත්‍ය කරන්න පුළුවන් කියලා. පුතජන කෙනා හිතනවා මේ ලෝකේ අනිත්‍ය දේවල් ප්‍රාර්ථනාවකින් නිත්‍ය කරන්න පුළුවන් කියලා. පුතජන කෙනා හිතනවා මේ ලෝකේ අනිත්‍ය දේවල් සුබ නැකතකින්, සුබ නිමිත්තකින් නැකතට හිතතෙල් ගාලා මේක නිත්‍ය කරන්න පුළුවන් කියලා. කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවන්ත ශ්‍රාවක පුතණුවන්, ප්‍රඥාවන්ත ශ්‍රාවක දියණිවරුන් අවබෝධ කරගන්නවා මාගේ ශාස්ත්‍රු වූ සම්බුදුරජාණන් වහන්සේ මට පෙන්වා දීලා තියෙන ධර්මයට අනුව මම බලන්නේ ලෝකෙ දිහා. බලනකොට මට නිත්‍ය දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ මිනිස්යන් ඒකාන්තීම මුලා වීමක් නිසාමයි මේ අනිත්‍ය දෙයකට මුණ දෙමින් නිත්‍ය දෙයක් පතමින් ඉන්නේ. අවබෝධ කරගන්න ඔයා. අවබෝධ කරගෙන මොකද කරන්නේ? අනිත්‍ය වූ රූපේ හටගන්න ආකාරයත් අවබෝධ කරගන්නවා. අනිත්‍ය වූ රූපේ නැසී යාමත් අවබෝධ කරගන්නවා. මේ අනිත්‍ය වූ රූපේ ආස්වාදයක් තියෙනවා. මේ රූපී ආස්වාදයක් තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ වේදිකාවේ දෙපස සරසා තිබෙන නෙළුම් මල් වලට ගිය කලදසාව. දැන් උදේ ඔබ දකින්නකොට ඔබට ලැබුණා ආස්වාදයක්. ඔබ මේවා බලලා කියන්නේ තිචා ලස්සන සරසලාද? ලස්සන වේදිකාවක්. බුදුරජාණන් වහන්සේට ලස්සන මල් පූජා කළා කියලා. ඒ ඔබ දැක්කේ මොකද්ද මේ ලස්සන? ආස්වාදය. ඒ ආස්වාදයේ ආස්වාදින් දැකපු රූපය නිත්‍ය දානිත්‍යද? දැන් ඔබ ඉදිරියේ මේක මේ පෑ දෙක තුනක් ඇතුළත අනිත්‍ය වෙලා ගිහිල්ලා. දැන් බලන්න මේ මල් ඔක්කොම පර වෙලා ගිහිල්ලා. මේ මල් පෙති ඔක්කොම පිච්චිලා ගිහිල්ලා. ඇකිලිලා ගිහිල්ලා අර සුන්දරත්වේ නෑ. එහෙනම් අපිට පේන්නේ මොකද්ද? මේ මල් සියල්ලම අනිත්‍යයි. මේ මල් සියල්ලම අනිත්‍යයි. එහෙමනම් අපි මේවට ආසාවක් උපදවාගෙන හිටියනම් අනේ මගේ මල මේක කොච්චර ලස්සනයිද කියලා අපිට තේරෙනවා. එහෙනම් අපි මේ රැවටුණා තමයි. එහෙනම් අපි කරන්න තියෙන්නේ මොකද්ද? ආසාව දුරු කිරීමයි. ඒක තමයි නිස්සරණය. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන තුනයි සමුදයත් අස්තංගමත්. ඒකේ සමුදය කියන්නේ රූපේ හට ගැනීම, අස්තංගමේ කියන්නේ රූපේ නැතිවීම. රූපේ ආස්වාදේ, රූපේ ආදීන, රූපේ නිස්සරණ. මෙන්න මේ කරුණු පහ ඔස්සේ ඔබ සතර මහා ධාතුගෙන් හටගත්තු මේ ශරීරය, මේ රූපේ අවබෝධ කරගත්තා නම් රූපේ පිළිබඳ සක්කාය දිට්ඨියෙන් ඔබ නිදහස් වෙනවා. එතකොට ඔබ රූපේ පිළිබඳ මුලා වෙන්නේ නැති කෙනෙක්. යම් කෙනෙක් මුලා වෙනවාද? එතකොට ඔබ අවබෝධ කරගන්නවා මෙයා මුලා වෙන්නේ මේ රූපයේ පිළිබඳව කරුණු පහක් නොදැනීම නිසාමයි. මොකද්ද මේ රූපයේ පිළිබඳ කරුණු පහ? රූපයේ හට ගැනීම, රූපයේ නැතිවීම, රූපයේ ආස්වාදය, රූපයේ ආදීනවය, නිස්සරණය කියන මේ කරුණු පහ අවබෝධ නොවන තාක් තමයි මිනිසයන් මේ රූපයට මුලා වෙන්නේ, මේ රූපෙහි වසඟ වෙන්නේ, මේ රූපයට රැවටෙන්නේ, රූපය හඳුනා නොගන්නේ, රූපේ දිහා බලන්නේ තේරුම් ගන්න ඇත්තේ. ඒ නිසා මේ ලෝකේ යම් අතීතේ යම් රූපයක් තිබ්බද ඒ රූපයත් ওই ලක්ෂණ වලින් යුක්තයි. අනාගතේ යම් රූපයක් තිබ්බද ඒ රූපයත් ওই ලක්ෂණ වලින් යුක්තයි. වර්තමාන යම් රූපයක් තියෙනවද ඒ රූපයත් ওই ලක්ෂණ වලින් යුක්තයි. තමා කියලා යම් රූපයක් කතා කරනවද ඒකත් මේ ලක්ෂණ වලින් යුක්තයි. අනුන් කියලා යම් රූපයක් ගැන කියනවද එයත් ওই ලක්ෂණ වලින් යුක්තයි. ඊළඟට හොඳයි, ප්‍රණීතයි, සුන්දරයි කියනවද ඒ රූපයත් ওই වගේමයි. කැතයි කියනවනම් ඒ රූපෙත් ඒ වගේමයි. දුර ළඟ තියෙන සෑම දෙයක්ම අනිත්‍ය වෙලා යන රූප. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතණුවන්, ශ්‍රාවක දියණිවරුන් රූපේ පිළිබඳ අවබෝධයකට පැමිණෙනවා. මේ රූපේ කරුණු පහකින් මං අවබෝධ කරනවා කියලා. ඒ කරුණු පහ තමයි රූපේ හට ගැනීම, රූපේ නැතිවීම, රූපේ ආස්වාදේ, රූපේ ආදීනමේ. මේ එකම රූපයක් පිටකරේ තියෙන්නේ. දැන් බලන්න මේ රූපේ සතර මා ධාතුන්ගෙන් හටගත්තු මේ නෙළුම් මල්. දැන් බලන්න මොකද වුනේ? ආස්වාදයේ තිබුණා. දැන් මේ ආස්වාදේ තියෙනවද? දැන් මේ නෙළුම් දිහා දැක්කම අපට අර පරණ සන්තෝෂය ඇති වෙනවද? හිත ඇදීනවද? අනිත්‍ය වෙලා ගියා. මෙන්න මේ වගේ රූපයේ පස්ස ආකාරයකින් අවබෝධ කරගත්තු ගමන් එයා රූපයේ පිළිබඳ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා රූපයෙන් වගේම අපි නිදහස් වෙන්න ඕනේ විඳීමෙන්. විඳීම නැමැති දන්වැලිනුත් අපි අර කණුව වටා හැසිරෙන බලු කුක්ක වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ විඳීමට අහු වෙලා ඉන්නවා. ඒක හිර වෙලා ඉන්නවා. එයා අවබෝධ කරගන්න ඕනේ විඳීම කියන එක ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා විඳීමක් හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය කියලා කියන්නේ අපි ඇහෙන් රූප බලනවා. බලනකොට ඇහි රූපයයි විඥානයයි එකතු වෙනවා. කනෙන් ශබ්ද අහනවා. අහනකොට කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනවා. ආග්‍රහණය කරනකොට නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙනවා. දිවෙන් රස විඳිනවා. රස විඳිනකොට දිවයි රසයයි විඥානයයි එකතු වෙනවා. කයෙන් පහස ලබනවා. පහස ලැබෙනකොට කයයි පහසයි විඥානයයි එකතු වෙනවා. මනසින් අරමුණු හිතනවා. අරමුණු හිතන විට මනසයි අරමුණුයි විඥානයයි එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් විඳීමක් හටගන්නවා. එකතු වෙච්ච ගමන් විඳීමක් හටගන්නවා. ඒ විඳීමට තමයි ඊට පස්සේ අපි රැවටෙන්නේ. මට දුකක් ඇති වෙනවා. මට සැපක් ඇති වෙනවා. මට දුක් සැප නැති බවක් ඇති වෙනවා කියලා අපි ඒ විඳීමට තමයි රැවටෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක් විඳින එක්කිනා සැප විඳීම පතනවා. අනාගතේ මට මේ විදිහේ සැප ලැබෙනු නම් කොච්චර හොඳද? අනාගතේ මට මේ විදිහේ දේවල් ලැබෙනු නම් කොච්චර හොඳද? අනාගතේ මට මෙන්න මේ විදිහේ යහපත ලැබෙනු නම් කොච්චර හොඳද කියා මොකද කරන්නේ? එයා ඒ සැප පතනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විඳීම අපි හිතාගෙන හිටියට හිතාගෙන ඉන්න ආකාරයට අපිට ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන ආකාරයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි හිතාගෙන ඉන්න විදිහ නෙමෙයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරවලටයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තමයි අපට පෙන්වා දුන්නේ මේ විදීම දිය බුබුලක් දිහා බලනවා වගේ බැලිය යුතු දෙයක් කියලා. දැන් ඔන්න වැස්ස කාලෙට ලොකු වතුර බිඳු තියෙන වැස්සක් වහිනවා. වහිනකොට මේ වැහි බිඳු වතුරට වැටෙනකොට ඒ පොළවේ වතුරේ දිය බුබුලු හට ගන්නවා. ඒ දිය බුබුලු සැනකින් බිඳිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්පර්ශයේ මුල් කරගෙන විඳීම් හට ගන්නා විට ඒ විඳීම් සැනකින් නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් මේ ධර්මය අවබෝධ කරගන්නවා. මේ විඳීම නම් අනිත්‍ය දෙයක්මයි කියලා අවබෝධ කරගන්නේ සිහියෙන්මයි. දැන් ඔබට පුළුවන් මේ ඔබේ කායට ලොකු රස්නියක් දැනෙනවා. ඔබට අවබෝධ කරන්න පුළුවන් මේක අනිත්‍ය දෙයක්මයි කියලා. බලන්න, එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ස්වාමින් වහන්සේ නමකට ලොකු හරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. උන්වහන්සේ පාරේ වඩිද්දි ලස්සන දොලක් පාරයිනින් ගලාගෙන බසිනවා. මේ දොල දැකලා උන්වහන්සේ කල්පනා කළා, හරි අපූර්ව වතුරු ටික, මම මේකෙන් පෑන් පහසු වෙන්න ඕන කියලා. උන්වහන්සේ සූර පැත්තකින් තබලා පාත්‍රයේ පැත්තකින් තියලා අදනේ පිටින් වතුරට බැස්සා. බැහැල වතුරේ ගිල්ල නානවා. මේ වෙලාවේ රාජ්‍යරුවන්ගේ රාජාභරණ වගේක් සොරකම් කරපු සොරෙක් වේගෙන් දුවගෙන යනවා. දුවගෙන යනකට පිටිපස්සෙන් රාජපුරුෂයන් හඹාගෙන එනවා. මේ සොරා ගිහිල්ලා හැංගෙන තැන නැහැ. වටපිට බැලුවා, මේ පාත්‍රයක් තියෙනවා දැක්කා. දැකලා මේ පාත්‍රයට අර රාජාභරණ හොරකම් කරපු ආභරණ පාත්‍රයට දාලා හොරා හැංගුණා. රාජපුරුෂය ඇවිල්ලා වටපිට බලනවා. බලනකට දැක්ක පාත්‍රයක් තියෙනවා. පාත්‍රය ඉබිල බැලුවම ආභරණ තියෙනවා. රාජපුරුෂ හිතුවා, දැන් මේ ආභරණ ටික හංගපු හොරා තමයි දැන් මේ නාන්නේ. රාජපුරුෂය අඬග එකපහටම වතුරින් නා හිටපු ගණාට කිව්වා, ආ ගොඩට වරෙන් කිව්වා. ගොඩට ආපු ගමන් එතනම ඇදගෙන වැටෙන්න ගැහැව්වා. ගහලා ගගහා එක්කගෙන ගියා. එක්කගෙන ගිහිල්ලා අධිකරණයේ නියම කළා, මේ කෙනාව උල හිඳවා මරණයට පත් කරන්න ඕන. ඉතින් මොකද කළේ? මේ ස්වාමින් වහන්සේ උලින් දෙව්වා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මෙහෙම, රූපය කියන්නේ අනිත්‍ය දෙයක්මයි, මේ වේදනාව කියන්නේ අනිත්‍ය දෙයක්මයි, සංඥාව කියන්නේ අනිත්‍ය දෙයක්මයි, සංස්කාර කියන්නේ අනිත්‍ය දෙයක්මයි, විඥානය කියන්නේ අනිත්‍ය දෙයක්මයි, මම මේක මගේ මගේ කියලා ගත්තු නිසායි මේ වගේ පීඩා විඳින ජීවිත මට මේ ලැබෙන්නේ, මට බුදුරජාණන් වහන්සේගේ පිහිට විතරයි දැන් තියෙන්නේ කියලා ධර්මයේ සිහි කරන්න පටන් ගන්නකොට, බුදුරජාණන් වහන්සේ දැක්කා තමන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වදක භූමියක උලක හිඳවලා ඉන්නවා. ඒ උලේ ඉඳගෙන ඉඳෙද්දිත් මේ බඩවැල් සිදුරු කරගෙන මේ උල නැගෙද්දි මේ ශ්‍රාවක දරුවා ධර්මයේ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ 이르දීන් එතනට වැඩියා. වැඩලා කියනවා, පින්වත් භික්ෂුව, ආයමත් රූපය පතන්න එපා. ඔය රූපෙම ඔක්කොම ඉවර කර දාන්න. ආයමත් විඳීමක් පතන්න එපා. ආයමත් සංඥාවක් පතන්න එපා. ආයමත් සංස්කාර පතන්න එපා. ආයමත් විඥාන පතන්න එපා. ඔබ සංසාරේ ඔය වගේ අනන්ත ආත්ම භාවවල දුක් විඳලා තියෙනවා. දැන් ඔබට මේ ජීවිතේ මේක ලැබුණා. ආයමත් ඔබ මේ රූපේ පැතුවොත් මේ වගේ මෝන දෙන, මේ වගේ පීඩාවලට පත් වෙන රූපේ තමයි ඔබට ලැබෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ උල උඩ ඉඳෙද්දි සිහිය පිහිටුවාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අවබෝධ කරගත්තා. පංච උපාදානස්කන්ධේ නැමැති කණුවට ගැට ගහලා තිබිච්ච දන්වැල්ල කඩලා දැම්මා. එතකොට අපට පේන පින්වතුනි, බුද්ධිමත් කෙනෙකුට එතරම්ම දුෂ්කර අවස්ථාවල වුණත් සිහිය පිහිටුවා ගන්න පුළුවන්. එතරම්ම දුෂ්කර අවස්ථාවල වුණත් සිහිය පිහිටුවා ගන්න පුළුවන්. දැන් මේ රූපේ නිසා ඔබ දකින්න ඇති, ඔබට අහන්න ලැබෙන්නේ නැති මොනතරම් දේවල් මේ සුනාමි ඛේද වාසිකයත් එක්ක අපි දැක්කා. මේ මුළු ජීවිත කාලෙම හම්බ කරපු දේවල්, ගොඩනගාගත්තු දේවල් විනාඩි 10කින් ඉවර වෙලා ගියා. ජීවිත ඉවර වෙලා ගියා. බොහෝ දෙනෙක් අනේ අපිට විවේකයක් නැහැ ධර්මයේ හැසිරෙන්න. සමහර කිව්වා. සමහර කිව්වා සිල් රැකලම දිනු වෙන්න බෑ. සිල් රැකලම දිනු වෙන්න බෑ. දිනු වෙන්න තියෙන ඕනම ක්‍රමයකට අපි දිනු වෙන්න ඕනේ කියලා දිනුව කියලා හිතුවේම කාලා බීලා ඉන්න එකමයි. සමහරෙකුව ධර්මයේ හැසිරෙන්න ඕනේ වයසට ගියාමයි. ඒ නිසා දැන් අපි ධර්මයේ හැසිරෙන්න ඕනේ නැහැ කියලා මොකද කළේ? ඇඟ හදාගන්න වේට් කර කර හිටියා. ඔක්කොමල ගහගෙන ගියා. දැන් ඔබට මතක ඇති පසුගිය දවස්වල මේ ඒ අපේ පොල් ගහවල අසපුව කිට්ටු යාංගල් මෝදර හන්දියේදී බස් එකක් අහුණා කෝච්චියට, සීග්‍රග්‍රාමී කෝච්චියකට. ඒ බස් එකේ අම්මයි දුවයි මගුල් ගෙදර ගන්න ලෑස්තිලා බස් එකේ නැගලා ආවා. දුවගේ මල සිරුර හම්බ වුණා. අම්මගේ මල සිරුරවත් නැහැ. බලන්න මේ රූපේ ස්වභාවය. නමුත් තායිමත් පතන නිසා, අපේක්ෂාවක් තියෙන නිසා, හිත මුල් බැසගෙන තියෙන නිසා කර්මානුරූපව ආයමත් උපතක් කරා යනවා. ආයමත් උපතක් කරා යනවා. පින්වතුනි, ඒ නිසා අතීතයේ යම් සැප දුක් විඳීමක් අපි වින්දාද, ඒත් මේ වගේම විඳීමක් තමයි අපි වින්දේ. ඒවත් අනිත්‍ය වෙලා ගියා. අනාගතයේ අපි යම් සැපක් විඳින්න හිතාගෙන ඉන්නවා නම් ඒවත් ඔක්කොම මේ ජීවිතේ විඳපු සැප වගේම අනිත්‍ය වෙලා යනවා. වර්තමානයේ අපි දැන් දැක්කන උදේ ආපු වෙලාවේ තිබිච්ච විඳීමට වඩා මේ වෙනකට විඳීම වෙනස්. තව හවස් වෙනකට මීට වඩා විඳීම වෙනස්. රෑ වෙනකට මීට වඩා විඳීම වෙනස්. එතකොට අපට පැහැදිලිව පේනවා හැමතිස්සෙම වර්තමාන විඳීම වෙනස් වෙලා යනවා. තමා කියලා අපි හිතනවාද ඒක වෙනස් වෙලා යනවා. අනුන් කියලා හිතාගෙන අනුන් සැප දුක් උපේක්ෂා විඳිනවාද ඒව වෙනස් වෙලා යනවා. ඊළඟට විඳීම විතරක් තියෙන ප්‍රණීත වූ, ඒ කියන්නේ උසස් විඳීමක් කියලා සලකනවාද ඒවත් වෙනස් වෙලා යනවා. පහත් විඳීමක් කියලා සලකනවාද ඒකත් වෙනස් වෙලා යනවා. දුර යම් කිසි කෙනෙක් යමක් විඳිනවාද ඒවත් අනිත්‍යයි. ළඟ යම් කිසි කෙනෙක් යමක් විඳිනවාද ඒවත් අනිත්‍යයි. නෝනින් විමසීමස බලනවා මේ විඳීම හටගන්නවා ස්පර්ශය හටගන්න කම්ම. ස්පර්ශය වෙනස් වෙලා නැති වෙනකොට විඳීම වෙනස් වෙලා නැති වෙලා යනවා. එහෙනම් විඳීමේ හට ගැනීමත් නැතිවීමත් නෝනින් විමසනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බලනවා මොකද්ද මේ විඳීමේ තියෙන ආස්වාදේ. ආස්වාදයේ තමයි යම් විඳීමක් විඳිනකොට සැපයක් සතුටක් ලැබෙනවා නම් අන්න ඒක තමයි ආස්වාදය. මෙන්න මේ ආස්වාදයට අහු වෙනවා. ඒකට අහු වෙනවා. ඒකට අහු වෙන්නේ මොකද? මේක අනිත්‍යයි කියලා දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා යම් විඳීමක් ඇද්ද ඒ විඳීම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක තමයි ආදීනවය. මේ නිසා විඳීම කරේ යම් ඇල්මක් ඇද්ද ඒක දුරු කරාම ඒක තමයි නිස්සරණේ. යම් කිසි ශ්‍රාවකෙක්, ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් විඳීම ගැන හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන මෙන්න මේ කරුණු පහ තුලින් අවබෝධ කරගන්නවා නම්, මේ පස් ආකාරයෙන් අවබෝධ කරගන්නවා නම්, අන්න ඒකේන විඳීමේ තියෙන සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙලා යනවා. ඊට පස්සේ යා කවදාවත් විඳීමට රැවටෙන්නේ නැහැ. කවදාවත් විඳීමට රැවටෙන්නේ නැහැ යා. යා නිදහස් වෙලා යනවා ඒකෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හඳුනා ගැනීම නුවණින් විමසා බලනවා. අපි අතීතයේ හඳුනාගත්තු දේවල් තිබුණා. ඒවා නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. අනාගතයේ හඳුනා ගන්න දේවල් නිත්‍ය වෙනවද අනිත්‍ය වෙනවද? අනිත්‍ය වෙනවා. දැන් ඔන්න පොඩ්ඩක් ඔබ කල්පනා කරලා බලන්න. ඊයේ දවස පුරා අපි මොකද කළේ? ඊයේ දවස පුරා අපි සූදානම් වුණා අනාගතයට. සූදානම් වුණා නේද අපි අනාගතයට? උදේ පාන්දර අපි නැගිටලා ආවා. දැන් මේ අනාගතයේ වර්තමාන බවට පත් වෙලා දැන් අතීත වේගණ යනවා. එහෙනම් අනාගතය කියලා අපි හිතාගෙන ඉන්නදී අපිට වර්තමානයේ හැටියට හම්බ වෙනකොට අතීතයට යන දෙයක්. එතකොට අපි හඳුනා ගන්න දේවල් අනාගතයේ අරබය අපි හඳුනා ගන්න දේවලුත් බලන්න මේ අනිත්‍ය වෙලා යන හැටි. වර්තමානයේ තනි හඳුනා ගන්න දේ තනිත් වෙලා යනවා. තමා කියලා අපි හිතා ගන්න දේ දැන් හොඳටම බලන්න ඔබ. තමා කියලා හඳුනාගත්තු දේ ඔබ කොච්චර වෙනස් වෙවි යනවද කියලා. ඔබ පුදුම වේගකින් ඔබ වෙනස් වෙවි යන්නේ ඔබට හොයන්න බෑ. අනුනුත් එහෙමයි පුදුම වේගකින් වෙනස් වෙලා යන්නේ. එයා අනුන් හොයාගන්නත් බෑ. ලස්සනයි කියලා හිතපු අය කාලයක් බලනකට ඒ ලස්සන මුකුත් නෑ. අපිම කියනවා කොච්චර ලස්සන හිටියේ මිනිස්සුන්ට මෙයා. මෙයා කොච්චර ලස්සන හිටියද? දැන් මේ මොකද මෙයාට මේ වුනේ කියලා? මොකද මේ අපිට හොයන්න බැරි තරම්ම වෙනස් වෙලා යනවා. කතායි කියලා හිටපු දේත් වෙනස් වෙලා යනවා. දුර තියෙන දේ වෙනස් වෙලා යනවා. දුරින් හඳුනා ගන්න දේ ළඟින් හඳුනා ගන්න දේ වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මිරිගුවක් වගේ. සංඥාව මිරිගුවක් වගේ. මිරිඟුවක් වගේ ඇති සංඥාව වෙනස් වෙලා යද්දි වෙනස් වෙලා යද්දි අපි වෙන වෙන දේවල් ආයේ පතාගෙන දුවනවා. පින්වතුනි මේක අවසන් වෙන්නේ නැහැ අපි අවබෝධ කරන අතුරු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සංඥාව පස් ආකාරයකින් අවබෝධ කරන්න. සංඥාව හටගන්නේ ස්පර්ශයෙන්. ඇහෙන් රූපයක් දැක්කොත් තමයි අපිට රූපේ හඳුනගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇහැ රූපය විඥානය එකතු වෙනවා. ඇහැ රූපය විඥානය එකතු වීමෙන් තමයි අපි රූපේ හඳුනගන්නේ. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීමෙන් තමයි අපි ශබ්ද හඳුනාගන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීමෙන් තමයි අපි ගඳ සුවඳ හඳුනාගන්නේ. දිවයි රසයයි විඥානය එකතු වීමෙන් තමයි අපි රසය හඳුනාගන්නේ. කයයි පහසයි විඥානය එකතු වීමෙන් තමයි අපි පහස හඳුනාගන්නේ. මනසයි අරමුණේ විඥානය එකතු වීමෙන් තමයි අපි හිතට හිතෙන දේවල් හඳුනාගන්නේ. මේක බුදුරජාණන් වහන්සේ වදාළේ මිරිඟුවක් වගේ කියලා. ඉතින් මේ සංඥාව ස්පර්ශය නිසා හටගන්නවා. ස්පර්ශය නැති වෙනකොට සංඥාව නැති වෙනවා. මේ හඳුනාගන්න සංඥාවේ ආස්වාදයක් තියෙනවා. රූප සංඥා හඳුනා ගන්නවා, රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගඳ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, හිතට එන දේවල්. බුදුරජාණන් වහන්සේ වදාළ මේවා හඳුනා ගැනීම තුළ සැපයක් සොම්නසක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන ආස්වාදය. මේ ආස්වාදයට මේ ලෝකෙ රැවටෙනවා. මේ ලෝකෙ මුලා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මුලා වෙන්නේ නැහැ. එයා දකිනවා ඒ ආස්වාදයෙන් හඳුනා ගන්නා වූ ආස්වාදයේ තිබෙනා වූ සංඥාව හඳුනා ගැනීම. ආදීනවයක් අනිත්‍යයි. දැන් ඔබ ඇහින් බැලුවා මේ වේදිකාවේ තිබිච්ච නිලුම් මල්, උදේ ඇවිල්ලා බැලුවා ඇහින් කණු දිහා බැලුවා, ඔබ දැක්කා ලස්සන මල් කියලා. ඒ හඳුනා ගන්න වෙලාවේ මේ ආස්වාදයක් තිබුණායි හඳුනා ගැනීමේ. දැන් ඉවරයි ඒක. දැන් ආදීනවයක් හඳුනා ගන්නේ. දැන් බලන්න අනිත්‍ය බවට පත් වෙලා ගියා. එහෙනම් ඒ හඳුනා ගන්නා දේ කෙරෙහි යම් අල්මක් ඇද්ද, ඒ අල්ම දුරු කරා නම් ඒකෙන් එයා නිදහස් වෙනවා. එතකොට සංඥාවේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් කියන මෙන්න මේ කරුණු පහ, හට ගැනීම නැතිවීම ආස්වාදී ආදීන නිස්සරණ කියන කරුණු පහ අවබෝධ කරගත්තු ගමන් එයා සක්කාය දිට්ඨියෙන්, සංඥා පිළිබඳ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සංස්කාර ගැන. සංස්කාර ගැන පෙන්වා දෙනවා මේ සංස්කාර කිහෙල් කඳන් වගේ කියලා. අරටු රහිත කිහෙල් කඳන් වගේ කියලා. අපේ ජීවිතේ ඒ වගේ එකක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා මේ ප්‍රේතයන් ගැන විස්තර. ඒ ප්‍රේතයන් ගැන විස්තර වල තියෙනවා සමහරු තමන්ගේ මේ ජීවිතේ ගත කරන්නට, ජීවිතේ ගෙවා දමන්නට නොඑක ආකාරයේ පෞරස් කරගන්නවා. ඊර්ෂ්‍යාසහගතව නොඑක ආකාරයේ පෞරස් කරගන්නවා. ඒ රැස් කරගෙන මරණයටපත් වෙනවා. එක දවසක් මුගලන් මහරහතන් වහන්සේට එක පෙරේතියක් මුණ ගැහුණා. මේ පෙරේති තමන්ම දරුවන් වදලා ඒ දරුවන් කණේ කියක්. මුගලන් හාමුදුරන්ට මුණ ගැහිච්ච වෙලාවේ මේ පෙරේති අටසකිල්ලක් වගේ හිටපු, කටින් ලේවක් කරගෙන හිටපු තැනැත්තියක්. ඉතින් මුගලන් හාමුදුර ඇහුවා, මේ කවුද ඔබ කියලා. අනේ ස්වාමීනි, මම මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක්. මං ඔබ වහන්සේලා වගේම සැපසේ ජීවත් වෙච්ච කෙනෙක්. මගේම වරදින් මට මේක මේ ඉරණම අයිති උනේ කිව්වා. මොකද කරගත්තේ කියලා ඇහුවා. ස්වාමීනි, මම බොහොම දීපල හැතුව මනුස්ස ජීවිතය ගත කරපු කෙනෙක්. මට පුතාලා දෙන්නෙක් හිටියා. මේ පුතාලා දෙන්නගේ හයිය හිතට අරගෙන මම මගේ ස්වාමියාව හෙලා දැක්කා. මේ ස්වාමියා මට විරුද්ධව තව බිරිඳක් සරණ පාවාගෙන ආවා. ඒ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මට විශාල ඊර්ෂ්‍යාවක් ආවා. දැන් ඉතින් දීපල වස්තුව දෙකට බෙදෙනවා. දැන් ඉතින් මගේ දීපල වස්තුව දෙකට බෙදෙනවා. ඒක නේ වළක්වන්න නම් මට කරන්න තිබෙන්නේ මේ දරුවා උපදින්න ඉස්සෙල්ලා මරණ එක කියලා. මේ දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මේ ඊට පස්සේ මොකද වුනේ? දරුවා ගබ්සා වෙලා විනාශ වුණා. ඊට පස්සේ ඒ ගෙදර පිරිස මේ තැනැත්තුවේ සැක කළා. ළඟට අඬ ගහලා අහලා තිනවා, "තිගේ වැඩක් තමයි මේ, ඇත්ත කියපන් තීනේද මේ කලේ කියලා." මෙයා දිවුරා කියලා තිනවා, "අනේ මම මේ වගේ දේවල් කරනවද? මම කවදාවත් ඔහොම කරන්නේ නැහැ. මං ඔහොම කරනවා නම් උපනුපන් ආත්මවල මං දරුවන් වදා කණේ කියක් වෙන්න ඕන කියලා ශාප කරගත්තා." ඉතින් මුගලන් හාමුදුරන්ට කියනවා, "ස්වාමීනි, මං ඒ නිසා අද මං ඒ ශාපෙ විඳිනවා. මට උදේට දරුවෝ පහක් හම්බ වෙන මම පහම කනවා. ඉවස ගන්න බැරි බඩගින්න නිසා. ඊළඟට හවසට පහක් දරුවෝ ලැබෙනවා, ඒ පහත් කනවා. මා හිතන්නේ ඔබ දැකලා ඇති මේ වේ සත්‍ය බව. අපි දැකලා තියෙනවා බැලලියන් දරුවන් වදලා. හොඳට කන්න බොන දින බැලලියන් කෑම තිබෙද්දී තමන්ගේම දරුවන් කාලා දානවා. සමහර බැලලියන් ඉන්නවා දරුවන් වදලා ආහාර පාන තිබෙද්දී කාලා දානවා. තමන් වදන්නව දරුවන් කාලා දානවා. මේ අර සංසාරේ ඒ ආත්මවල පුරුදු වෙච්ච දේවල් තමයි මේ ගෙනියන්නේ. මේ බලන්න, මේ සැප හොයාගෙන ගිහිල්ලා අන්තිමට කොහේද නතර වෙන්නේ? තමන් මහන්සියෙන් හම්බ කරපු දේවල් ඔක්කොම අතහැරලා තමන් පිරිත ලෝකෙ උපදිනවා. වෙන කෙනෙක්ගේ වස්තු පරිහරණය කරනවා. පුළුවන් කාලේ දාන ආදී පින්කම් කරන්නෙත් නැහැ, බණ භාවනා කරගන්නෙත් නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංස්කාර අනිත්‍යමයි. සංස්කාර අනිත්‍යමයි. ඒ නිසා අපි රජවරු වෙලා සංසාරේ කල් ගෙවන්න ඇති, සිටුවරු වෙලා සංසාරේ කල් ගෙවන්න ඇති, අන්ත දුගී දුප්පතුන් වෙලා සංසාරේ කල් ගෙවන්න ඇති. මේ වගේ නොඑක් ආකාර දුක් විඳ යනවා. අපි මෙයට ඇලුම් කරපු නිසාම, ආශා කරපු නිසාම, අවබෝධ නොකරපු නිසාම අපිට ඒවම ආපව ලැබෙනවා. පින්වතුනි, ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න කැමති එක්කෙනා එයා මේ සංසාරයේට කලකිරෙන කෙනෙක්. එයා මෙරිමෙරි ඉපදීපද යන ගමනට කලකිරෙන කෙනෙක්. මෙරිමෙරි ඉපදීපද යන ගමන තේරුම් ගන්නා කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකේ උපදිනවා නම් ඒ මනුස්ස ලෝකේ උපන් එක්කෙනා මනුස්ස ලෝකෙන් මැරිලා ගිහින් ආයෙත් මිනිස් ලෝකෙට එනවා නම් ඒ අය නියපොත්තට ගත්තු පස් ප්‍රමාණයයි. මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච එක්කෙනෙක් මැරිලා ගිහින් අපායේ උපදිනවා නම් තිරිසන් වුණු වෙලා උපදිනවා නම් ප්‍රේත ලෝකේ උපදිනවා නම් ඒ පිරිස මහ පොළොව වගේ විශාලයි කියලා. එහෙනම් අපිට පේනවා පින්වතුනි මිනිස් ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනෙක් මරණයටපත් වෙලා සුගතියේ උපදින්නේ. මිනිස් ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මරණයටපත් වෙලා අපායේ උපදිනවා. මේ මනුස්ස ජීවිතය අහිමි වෙන තැන හොයන්න බෑ. ඒ තරම්ම මේ මනුස්ස ජීවිතේ අපේ ආයුෂ ගෙවිගෙන යන්නේ පායන කාලෙට සිඳීගෙන යන දොලක් වගේ. පායන කාලෙට සිඳීගෙන යන දොල අපි බලාගෙන ඉන්න වේගෙන් හිඳිලා යනවා. අන්න ඒ වගේ කියනවා මේ ආයුෂ ගෙවිලා යන්නේ. දැන් ඔන්න අද උදේ ඉර පෑවුවා. හවස් වෙනකට ඉර බැස යනවා. අපේ ආයුෂ කොටසක් ගෙවෙනවා. රාත්‍රියට කරවල වෙනවා. එළි වෙනකට අපේ ආයුෂ කොටසක් ගෙවෙනවා. ආයෙ ඉර නැගිනවා. හවස් වෙනකට අපේ ආයුෂ තව කොටසක් ගෙවෙනවා. මේ වගේ තමයි අපි කෙමෙන් අපි උපන්න අපේ ආයුෂ ගෙවි ගෙවි යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ නිසා මේ සංස්කාර අවබෝධ කරගන්න ඕනේ. මේ චේතනා පහල කර කර මේ කර්ම රැස් කරන්නේ. ඒක සිද්ධ වෙන්නේ 30%මයි. කර්මය කියලා කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි. කර්මය කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. පින්වතුනි අපි පුණ්‍ය කර්ම කරනවා. නිත්‍ය නෑ, අනිත්‍යයි. පාප කර්ම කරනවා, අනිත්‍යයි. ඊළඟට පින්කම් එවැගේම පාප කර්ම යෝගී සමාධි භාවනා ආදී කළ කර්ම රැස් කරන ඒවත් අනිත්‍යයි. මේ කර්ම විපාක දෙන ආකාර තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඇතැම් කර්ම මෙලෝදී විපාක දෙනවා. ඒකට කියන්නේ ditthadhamma වේදනීය කියලා. ඇතැම් කර්ම ඊළඟ ජීවිතයේදී විපාක දෙනවා. ඒකට කියන්නේ උපපජ්ජ වේදනීය කර්ම කියලා. ඇතැම් කර්ම කවදා හරි දවසක, කවුරුවත් දන්නේ නැහැ ඒක, කවදා හරි දවසක විපාක දෙනවා. හොඳට ඔබ තේරුම් ගන්න මේවා. අපි ඒවා මේ ජීවිතෙත් විඳිනවා. මං හොඳට දකිනවා ඒක. සමහරු සීල් ගන්න හරිය කැමති. සීල් ගන්න සූදානම් වෙනකොට මොකක් හරි කරදරයක් හදාගෙන වැටෙනවා. බලකිනවා ඒක. සමහරු භාවනා කරන්න හරිය කැමති. භාවනා කරන්න ගියාම මොකක් හරි අසනීපයක් හදාගෙන වැටෙනවා. භාවනා කරගන්න බෑ, අපව හැරිලා එනවා. සමහරු කැමති ධර්ම ඉගෙන ගන්න හදනවා මතක හිටින්නේ. සමහර ධර්මයේ හැසිරින්න හදනවා, මොකක් හරි කරදරයක් හදාගෙන වැටෙනවා, ධර්මයේ හැසිරින්න බැරුව යනවා. තව සමහරු ඉන්නවා සිල් ගන්න අදහසක් තිබුණේවත් නෑ යාගේ හිතේ. යාළුවෝ මේකතු කරගෙන ගිහිල්ලා ඇඳුම් අරන් දීලා සිල් ගන්න එකගෙන යනවා. එයා අපිට ඇවිල්ලා කියනවා, අනේ මම හිතුවත් නැති දෙයක් මේ යාළුවෝ මාව මේකට යොමු කළා, මම පුදුම විදිහට මේක පුරුදු කරගෙන ගියා කියනවා. සමහරු භාවනා ගැන කල්පනා කළා නෑ, භාවනා කරන්න ඕනේ කියලා හිතලා නෑ, දන්නේ නෑ, අහම්බෙන් යනවා. ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නකොට හිත තැම්පත් වෙන පටන් ගන්න එකපාරටම. එයා කියනවා, අනේ ස්වාමීනි මම හිතුවත් නෑ මෙච්චර දෙයක්. මගේ හිත පුදුම විදිහට තැම්පත් වෙනවා, දියුණු වෙනවා කියලා. සමහර කියනවා, ස්වාමීනි මට මේ සූත්‍ර කියවනකොට, බුද්ධ දේශනා කියවද්දී මට අවබෝධ වෙනවා. මේ මොකද්ද මේ වෙනස? මේ ඔක්කොම අපේ ජීවිතේ මේ සංසාරේ සකස් කරපු ආකාරයටයි මේක සිද්ධ වෙන්නේ. බලෙන් උපද්දවන්න බෑ. අපි ගම්ම එකම જાතියේ බීජ වර්ග 100ක් අපි පොළවේ හිටවනවා. නමුත් මේ හිටවනකට එකම ආකාරයෙන් ඒ බීජ පැලවෙන්නේ නැහැ. සමහර බීජ ඉක්මන්ට පැලවිලා ඉක්මන්ට පළහට ගන්නවා, සමහර ඒවා ප්‍රමාද වෙලා පළහට ගන්නවා. සමහර ඒවා හොඳට පළහට ගන්නවා, සමහර ඒවා අඩියෙන් පළහට ගන්නවා. මේ වගේ තමයි සංසාරේ කරන ලද කර්මානුරූපෝ තමයි අපිට මේ කය ලැබිලා තියෙන්නේ. සංසාරේ කරන ලද කර්මානුරූපෝ තමයි අපිට මේ විඳීම් ලැබෙන්නේ. කර්මානුරූපෝ තමයි මේ සංඥා සංස්කාර විඥානේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. නමුත් මේක අනිත්‍ය උදයක්. මේ විඳවල අවසන් වෙන දෙයක්. අපි යලි යලි සකස් කරන්නේ නැත්නම් යලි යලි හැදෙන්නේ නැහැ. යලි යලි හැදෙන්නේ නැහැ. ආය ආයත් වගා කළොත් ආය ආයත් අස්වැන්නක් තියෙනවා. ආය ආයත් වගා කළේ නැත්නම් ආය ආයත් අස්වැන්නක් නැහැ. නැවත නැවත තෙල් දැම්මුත් පහනට පහන නොනැවතී දැල් වෙනවා. පහනට තෙලි වැටි දාන්න නැත්නම් තියෙන තෙල් වැටි වුණාම පහන නිවිල යනවා. මේ වගේ තමයි මේ කර්ම. මේ කර්ම අවසන් වෙනවා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු දවසට. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා ආර්ය මාර්ගයේ සම්පූර්ණ කරපු දවසට මේ කර්ම සියල්ල ඉවර වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි, අපි මේ රූපය අර පස් ආකාරයෙන් අවබෝධ කරගත්තොත්, අපි මේ විඳීම පස් ආකාරයෙන් අවබෝධ කරගත්තොත්, අපි මේ සංඥාව පස් ආකාරයෙන් අවබෝධ කරගත්තොත්, මේ සංස්කාරය පස් ආකාරයෙන් අවබෝධ කරගත්තොත්, විඥාණය අවබෝධ කරගත්තොත්, සතර අපාය උපදින සියලු කර්ම අහෝසි වෙලා යනවා. කවදාවත් යා සතර අපාය උපදින්නේ නැහැ. කවදාවත් නිරේ උපදින්නේ නැහැ. තිරිසන් අපාය උපදින්නේ නැහැ. ප්‍රේත ලෝකෙ උපදින්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මයේ දකින්න කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ නිසා මේ සංස්කාර අවබෝධ කරන්න ඕනේ. සංස්කාර අවබෝධ කරන්න ඕනේ. සංස්කාරයන්ගේ හට ගැනීම අවබෝධ කරන්න ඕනේ. සංස්කාරයන්ගේ ආස්වාදය අවබෝධ කරන්න ඕන. සංස්කාරයන්ගේ ආදීනව අවබෝධ කරන්න ඕනේ. සංස්කාරයන්ට නොඇලී සංස්කාරයන්ගේ නිස්සරණ අවබෝධ කරන්න ඕනේ. මේ විදිහට පස් ආකාරයට අවබෝධ කළොත් සංස්කාර මම කියලා ගන්නෙත් නෑ, මගේ කියලා ගන්නෙත් නෑ, ආත්ම දෘෂ්ටියෙන් ගන්නෙත් නෑ. පින්වතුනි, මේ ලෝකේ යම්තාක් යථාර්ථවාදී නොවන මේ අනිසියලුම ආගම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැර අනිසියලු ආගම් රූපයට මුලා වෙනවා, විදීමට මුලා වෙනවා, සංඥාවට මුලා වෙනවා, සංස්කාරවලට මුලා වෙනවා, විඥාණයට මුලා වෙනවා. විඥාණේ දන්නේවත් නැහැ. දේවමැවිල්ලක් කියලා රැවටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විඥාණය ඇසී හට ගන්නවා. විඥාණය කනේ හට ගන්නවා. විඥාණය නාසී හට ගන්නවා. විඥාණය දිවේ හට ගන්නවා. විඥාණය කයේ හට ගන්නවා. විඥාණය මනසේ හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා විඥාණය අවබෝධ කරගන්න කියලා විඥාකාරයක් වගේ හතරමං හන්දියේක විඥා පෙන්නකොට මේ විඥා දිහා බලාගෙන ඉන්න කෙනා මේ විඥාවට රැවටෙනවා. ඒ වගේ පින්වතුනි, අපි ඇහි හට ගන්නවා විඥාණය. අපිට තේරෙන්නේ නැහැ මේක. අපි රැවටෙනවා. කනේ හට ගන්නවා විඥාණය. අපි මේකටත් රැවටෙනවා. නාසී හට ගන්නවා විඥාණය. මේකටත් අපි රැවටෙනවා. දිවේ හට ගන්නවා විඥාණය. මේකටත් රැවටෙනවා. කය හට ගන්නවා විඥාණය. මේකටත් රැවටෙනවා. මනස හට ගන්නවා විඥාණය. මේකටත් රැවටෙනවා. රැවටෙන්නේ කොහොමද? අපි විඳීම ගැන ආසා කරනකට වැඩෙන්නේ විඥාණය කියලා අපි දන්නේ. සංස්කාරවලට ආසා කරනකට වැඩෙන්නේ විඥාණය කියලා අපි දන්නේ. සංඥාවට ඇලුම් කරනකට වැඩෙන්නේ විඥාණය කියලා අපි දන්නේ. ඉතින් පින්වතුනි, අපි විශේෂයෙන්ම අවබෝධ කරගන්නට ඕනේ මේ විඥාණයේ වර්ධනය වෙන එකයි. විඥාණය වැඩෙනවා කියලා කියන්නේ උපතක් කරා යනවා කියන එක. එතකොට පින්වතුනි, උපතක් කරා යන්න නම් විඥාණය වැඩෙන්න ඕන. විඥාණයක් වැඩෙන්නේ නැත්නම් උපතක් කරා යන්නේ නැහැ. විඥාණය වැඩෙන්නේ ආසාව නිසා, මුලාව නිසා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ විඥාණය හටගන්නේ ඇහි විඥාණය හටගන්නවා. මොකද හේතුව ඇහැ නාම රූප වලින් හැදිච්ච දෙයක්. කනේ විඥාණය හටගන්නවා. කන නාම රූප වලින් හැදිච්ච දෙයක්. නාසයේ විඥාණය හටගන්නවා. නාසය නාම රූප වලින් හැදිච්ච දෙයක්. දිවේ විඥාණය හටගන්නවා. දිව නාම රූපෙන් හැදිච්ච දෙයක්. කයේ විඥාණය හටගන්නවා. කය නාම රූපෙන් හැදිච්ච දෙයක්. මනසේ විඥාණය හටගන්නවා. මනස නාම රූපෙන් හැදිච්ච දෙයක්. එහෙමනම් විඥාණය හටගන්නේ නාම රූප නිසා. විඥාණය නාම රූප නැති වෙනකොට නැති වෙනවා. යම් තැනක ඇහෙත් නැත්තම්, කනක් නැත්තම්, නාසයක් නැත්තම්, දිවක් නැත්තම්, කයක් නැත්තම්, මනසක් නැත්තම්, එතන මොකුත් නැහැ. යම් තැනක ඔය හය නැත්තම් එතන තමයි නිවන. මේ හය තමයි මේ ලෝකේ පුරාම තියෙන්නේ. ලෝකේ ඕනම ලෝකයක් ගත්තොත් ඒව තමයි තියෙන්නේ. අනිත්‍ය වූ ඇස කන නාසය දිවකය මනස. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ හයේ ඇතිවෙනා විඥානේ ඊට පස්සේ වර්ධනය වෙනවා අපි මේ ක්‍රියා කරන ආකාරයට. උන්වහන්සේක පෙන්වා දෙන්නේ මේ පොළවක පැලවෙන බීජයක් වගේ. පොළව තියෙනවා. මේ පොළවට බීජයක් හිටවනවා. හිටවනකොට මේ බීජය පැලවෙන්න නම් පොළොව තෙත්විවි තියෙන්න ඕන. ඒ වගේ තමයි මේ රූප වේදනා සංඥා සංකාර කියන හතරයි තෘෂ්ණාවයි එකතු වුණාම විඥානේ වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධේ තමයි සම්පූර්ණයෙන්ම මේ ප්‍රවත්ම පිණිස තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා විඥානේ ඇතිවීම අවබෝධ කරගන්න, විඥානේ නැතිවීම අවබෝධ කරගන්න, විඥානේ ආස්වාදයේ තමයි මේක සැපයක් ලබා දෙන එක, ඒක අවබෝධ කරගන්න, ආදීනමේ තමයි ඒක අනිත්‍යයි, ඊළඟට නිස්සරණය කියන්නේ විඥානයේ තියෙන අලම දුරු කිරීම. විඥානයත් මේ පස් ආකාරයෙන් අවබෝධ කරගන්නවා නම් විඥානයේ පිළිබඳව සක්කාය දිට්ඨියෙන් එයා නිදහස් වෙනවා. පින්වතුනි, අන්න එයා තමයි මේ දන්වැල් කඩා ගන්න කෙනා. සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණා නම් දැන් අපේ මේ ජීවිතේදී අපිට සෝතාපන්න වුණා නම් අපේ ජීවිතේ සතර අපාභය සම්පූර්ණයෙන්ම ඉවරයි. එහෙම නැත්නම් අපිට නිරන්තරයෙන්ම තියෙන සතර අපාභය. මොකද හේතුව? කෙනෙක් හිතන්න එපා ඔබ මේ හැමතිස්සෙම අපි දැනුවත්ව ඉන්නවා කියලා. අපි දැනුවත්ව උපදිනවා කියලා හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දැනුවත්ව උපදින්නේ නැහැ. දැනුවත්ව සමහර උපදිනවා, දැනුවත්ව බොහෝ දෙනෙක් උපදින්නේ නැහැ. සමහර විට මේ ජීවිතයේදී මෙයා මේ ලෝකෙට ආසා කරගෙන ඉන්නවා, දන්නේ නැහැ. මේ පංච පාදාන ස්කන්ධේ නෝනින් විමසා ගන්න දන්නේ නැහැ. ඔන්න මරණයටපත් වෙනවා. තමන් ඇහැරෙන එකට පිරිතෙක් වෙලා එක්ක තමන් ඇහැරෙන එකට නිරේ ඉපදිලා. එහෙමයි මේ ගොඩක් විට වෙන්නේ. මේක අවබෝධයක් නොවි තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි හොඳට හිතලා බලන්න, මේ ලෝකේ යම් කිසි කෙනෙක් රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ සතර මා ධාතුන් හටගත්තු රූපයකට. රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ ස්පර්ශින් හටගන්නා වූ විඳීමකට. රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ ස්පර්ශයෙන් හටගන්නා වූ සංඥාවකට. රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ ස්පර්ශයෙන් හටගන්නා වූ සංස්කාරයකට. රැවටෙනවා නම් රැවටෙන්න තිබෙන්නේ නාම රූපයෙන් හටගන්නා විඥාණයකට. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ විඥාණය ගැන පෙන්නේ මොකද්ද? අතීතේ විඥාණයත් අනිත්‍යයි. අනාගතේ යම් විඥාණයක් හටගන්නවා දේව අනිත්‍යයි. දැන් අපි කියමු අපට තව කෝටි වාරයක් උපදින්න තියෙනවා කියලා. ඒ කෝටි වාරේම හටගන්නේ නිත්‍ය විඥානයක්ද අනිත්‍ය විඥානයක්ද? අනිත්‍ය විඥානයක්මයි. ඒ නිසා අනාගතය හටගන්නා යම් විඥානයක්ද අනිත්‍යයි. වර්තමානයේ මේ වෙනකොට මේ ලෝකේ යම් විඥානයක්ද ඒ සියල්ලම අනිත්‍යයි. තමායයි සලකනවාද යම් විඥානයක් ඒක අනිත්‍යයි. තමන්ගෙන් බාහිරයයි සලකනවාද යම් විඥානයක් ඒකත් අනිත්‍යයි. දැන් අපි ගත්තොත් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ උසස්සය යම් විඥානය සලකනවාද ඒකත් අනිත්‍යයි. ඊළඟට ලාමක සත්වයන්ගේ පහත්ය යම් විඥානය සලකනවාද ඒකත් අනිත්‍යයි. දුරසීවින්නා යම් විඥානයක් ඇද්ද ඒකත් අනිත්‍යයි. ළඟ විඥානයක් ඇද්ද ඒකත් අනිත්‍යයි. යා නෝනින් විමසද්දී මේ විඥානයේ අනිත්‍ය විමසද්දී එයා අවබෝධ කරගන්න ඔය කරුණු පහ විඥානයේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණය. එතකොට මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මෙන්න මේ පහ පස් ආකාරයකින් අර කියන ලද පස් ආකාරයෙන් අවබෝධ කළොත් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම මේ ශ්‍රාවකයාට කියනවා සෝතාපන්න කියලා. මම මේ ශ්‍රාවකයාට කියනවා නියතෝ සම්බෝධි පරායනෝ නියත වශයෙන්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නවා කියලා. මම මේ ශ්‍රාවකයාට කියනවා නියත වශයෙන්ම නිවන් දකින කෙනෙක් කියලා. එහෙනම් පින්වතුනි අපිට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න තිබෙන්නේ කකුල් දෙකෙන් ඇවිදගෙන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න තිබෙන්නේ යාඥාවකින් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න තිබෙන්නේ බාරහාර වෙලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න තිබෙන්නේ ප්‍රාර්ථනාවකින් නෙමෙයි, හදවතේ උපදවා ගන්නා ප්‍රඥාවෙන්. එනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන්න හිමිකම් ලබන්නේ ප්‍රඥාවන්ත පිරිසමයි. ප්‍රඥාවන්ත පිරිස සිහිනුවණ උපදවා ගන්නවා. ප්‍රඥාවන්ත පිරිස නුවණින් විමසනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. ප්‍රඥාවන්ත පිරිස මේ ජීවිතය අවබෝධ කරගන්න කල්පනා කරනවා. ප්‍රඥාවන්ත පිරිසව රවට්ටන්න බෑ. ප්‍රඥාවන්ත පිරිසව මුලා කරවන්න බෑ. ප්‍රඥාවන්ත පිරිස ඕනම දුෂ්කරතාවයක් මැද්දේ සිහිය පවත්වන්න දක්ෂ වෙනවා. මේ නිසා පින්වතුනි, මේ සංසාරේ දුක් දිහා බලනකොට මේක අපිට ඊට පස්සේ යන්නේ නෙමෙයි. නමුත් අපි දැන් අපේ ජීවිතේ ගත්තොත් අද අපි මේ අවුවේ ඉන්නවා. නමුත් මේ අපි අවුවේ ඉන්නේ මීට වඩා වටිනා දෙයක් ලබා ගන්නයි. දැන් අපි දන්නවා සමහර දවස්වලට මිනිස්සු මේ දේශපාලන රැස්වීම් වලට යනවා. දහස් ගාණක් ගිහිල්ලා අවකාශ ටිකේ පිච්චි පිච්චි ඉන්නවා. කිසිම ජීවිත අවබෝධයක් ලබන්නේ නැහැ. කිසිම ජීවිත අවබෝධයක් ලබන්නේ නැහැ. ජීවිතය ගැන කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. සමහරට නූපන් දේශේ උපදිනවා. සමහරට උපන් දේශේ වැඩි වෙනවා. නමුත් වින්ඔතුනි මෙතනදී හිම එකක් නැහැ. මෙතනදි තිබෙන්නේ මොකද්ද? අපිට ටික ටික ජීවිතය ගැන තේරුම් යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ රූපයේ පස් ආකාරයට අවබෝධ කරනවා නම් එයා සෝතාපන්න වෙච්ච කෙනෙක්. බිඳීම, සංඥාව, සංස්කාර, විඥාන පස් ආකාරයට අවබෝධ කරනවා නම් එයා සෝතාපන්න කෙනෙක්. එයා ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනෙක්. එයා සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනෙක්. අන්න එවල ඉඳලා අන්න මඩ වගුරේ නෙළුමක් පිපෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් වශයෙන් එයාගේ ජීවිතය දියුණු කරගන්නවා. ප්‍රඥාවන්ත ශ්‍රාවකයා මුලාවට පත් කරවන්න බෑ. රවට්ටවන්න බෑ. වංචාවකින් ප්‍රයෝගයකින් හසු කරන්න බෑ. මොකද පින්වතුනි, මම එහෙම කියන්නේ මුලාවට පත් කරන අය ඉන්නවා මේ ලෝකයේ. තිබෙන්නේ දැන් මේ සම්පූර්ණයෙන්ම ගත්තොත් මේ ලෝකයේ සම්පූර්ණයෙන්ම ලෝකයේ අධිපති භාවයේ පවත්වන්නේ මේ ලෝකයේ යම්කිසි තනතුරක් දරන එක්කෙනෙක්. ඒ තනතුර තමයි මාර්යා කියලා කියන්නේ. මාර්යා තමයි මේ ලෝකයේ අධිපති භාවයෙන් ඉන්නේ. ඉතින් මේ ලෝකයේ කලින් කලට මාර්යා නොයෙක් වෙස් අරගෙන මැවුම් කාර්යය හැටියට පෙනී හිටිනවා. ඊට පස්සේ යන්නේ මාර බලවේගී විසින් මේ ලෝකයේ පාලනය කරනවා. ඒ මාර්යා විසින් වැහෙනවා මේ ධර්මයේ හැසිරෙන්නේ නැති අයට. ධර්මයේ සීකරන්නේ නැති අයට. වැහිලා මොකද කරන්නේ? මේ ධර්ම මාර්ගයේ හැසිරෙන අය වෙනස් කරන්න කල්පනා කරනවා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේකනම් මාර බලවේගයක්. මේකනම් මාර බලවේගයක්. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දකින කෙනෙක්. ඒ වගේම දුක්දී දුක් වශයෙන් දකින කෙනෙක්, අනාත්මදී අනාත්ම වශයෙන් දකින කෙනෙක්, පංචපාදානස්කන්ධයේ නියමාකාරයට අවබෝධ කරගන්නා කෙනෙක්. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එක්තරා අවස්ථාවක මාර්යාට ඕන වුණා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ධර්ම මාර්ගය විනාශ කරන්න. කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඊනෝසේ මාර්යා මොකද කළේ? ගම්වල සියලුම සෙනගට වැහුණා. ගහිලා භික්ෂුන් වහන්සේලා පාර යනකට නිඳා අපහාස කරන්න ගත්තා. මෙන්න මේ මුඩු මහණු යනවා. මෙන්න යනවා මේ මහා බ්‍රහ්මයාගේ යටිපතුලින් ඉපදිච්ච යනවා කියලා බනින්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මේ මිනිසුන්ට කිසි වරදක් කළේ නැහැ. අපි මේ මිනිසුන්ට කිසි දෙයක් දොස් කිව්වෙත් නැහැ. නමුත් මේ මිනිස්සු අපිව දකින්න දකින්න ගානේ බනිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඔය මාරාවේශයක්. ඔබ දැන් කරන්න තියෙන මෙච්චරයි. ඔබ මෛත්‍රියම වාසය කරන්න, මෛත්‍රියම පතුරවන්න, මෛත්‍රියම පතුරවන්න කිව්වා. මෛත්‍රී පතුරවගෙන යනකට මාර්යා කල්පනා කළා, එනම් මේගොල්ලන්ව මේ ක්‍රමයට ධර්ම මාර්ගයෙන් වෙනස් කරන්න බැරි වුණා. ඒ නිසා ඒ මාර්යා කල්පනා කළා මේ භික්ෂුන් වහන්සේලා යනකට දුටු දුටු තැන සත්කාර සම්මාන කරන්න ඕනේ කියලා. මිනිස්සුන් දිහෙන්න පටන් ගත්තා. මේකට මේගොල්ලන් අල්ලන්න ඕනේ කියලා හිතලා. ඊට පස්සේ මොකද කළේ? මේ සත්කාර සම්මාන කියලා කියන්නේ හරියටම තේරුම් ගත්තේ නැත්තම් නොමග යන දෙයක්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ අවබෝධ කරගත්තේ නැත්නම් රැවටෙන දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි පුදුමයි. අර බැනපු මිනිස්සු දැන් අපිට සලකන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඔබ මෛත්‍රී වැඩුවාට මිනිස්සු මේ පැහැදිලා නෙමෙයි. මේ සලකන්නේත් මාරාවේසියකින්මයි. මේ සලකන්නේ මොකටද? ඔබ මේ සලකීමට ග්‍රහණය කරගෙන ධර්මයෙන් ඈත් කරන්නයි. ඒ නිසා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනිත්‍ය වශයෙන් වඩන්න කිව්වා. ඊට පස්සේ මොකද කළේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනිත්‍ය වශයෙන් වඩනකට අහු වෙන තැනක් නැහැ. ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ගියා, සංසාරයෙන් ඈතර වුණා. මේකෙන් අපිට පේනවා පිංගොතුනි, මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීමේදී ලොකු අදිෂ්ඨානයක් ඕනේ, ලොකු අවංක බවක් ඕනේ, හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න පුළුවන්කමක් ඕනේ, හදවතට එකඟව කතාබස් කරන්න පුළුවන්කමක් ඕනේ, පිරිසිදු ජීවිතයක් දියුණු කරගැනීමේ පිරිසිදු අපේක්ෂාවක් ඕනේ, ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණ තියෙන කෙනා මේ ධර්මය දියුණු කර ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දියුණු කර ගන්නවා. දියුණු කරගන්න තියෙන්නේ පින්වත්නි කොහොමද? මේ ඇසු වූ ධර්මය නිතර නිතර මානසිකාර කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකට තමන්ගේ ජීවිතයේ ටික ටික මේ ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා, අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට පින්වත්නි ඔබ තුල ශ්‍රද්ධාව පීටන්න පටන් ගන්නවා, වීරිය ඇති වෙනවා, ඒ වගේම සීනුවන පීටන්න පටන් ගන්නවා, සිත තැම්පත් කරගෙන පංචපාදානස්කන්ධි නුවණින් විමසන්න පුළුවන්කම ඇති වෙනවා, ඊළඟට ප්‍රඥාව ඇති වෙනවා, මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඇති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ඉස්ත්‍රි වූ ශ්‍රාවකේ ඒකිනා හරියට සාරවත් බීජයක පැලවෙච්ච සාරවත් ගහක් වගේ, සාරවත් පොළවක පැලවෙච්ච සාරවත් බීජය සාරවත් විදියට පැලවිලා එනවා. සාරවත් පොළව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය, සාරවත් බීජය තමයි ඔබ. එතන ඔබ සාරවත් බීජයක් නම් සාරවත් පොළවට වැටුනහම හොඳින් මුල් ඇදලා පළ වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් අදිනවා අර සෝතාපන්න වෙච්ච එක්කෙනා. ඊර්වසි ලෝකේ කාටවත් යා වෙනස් කරන්න බෑ, එයාව හරවන්න බෑ, එයාට කිසිම ආකාරයේ වෙනසක් කරන්න බෑ. එයා මේ ලෝකේ කාටවත් වෙනස් කරන්න බැරි ශ්‍රද්ධාවකට ප්‍රත්‍යච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්වතුනි මේක සිද්ධ වෙන්නේ කොහොමද? සාරවත් පොළොවට වැටෙන සාරවත් බීජයෙන්. එහෙනම් ඔබ සාරවත් පොළොවට වැටුණ සරු බීජයක් විය යුතුයි. කාටවත් වෙනස් කරන්න බැරි විදියට ඔබේ ශ්‍රද්ධාව මුල් බැසගත යුතුයි. සමහර විට අපි දන්නේ දැන් මාරාවේසේ ඇති වෙන්න පුළුවන් ධර්ම මාර්ගෙ හිටියේ නැත්තම් සමහරුන්ට ඇති වෙලා කියන්න පුළුවන් මේ එකක්වත් කරන්න එපා. බුද්ධ ආගම පවතින්නේ නැකත් මතයි. නැකතම අදහන්න කියලා කියන්න පුළුවන්. සාරවත් පොළවේ පැලවෙච්ච සාරවත් බීජය වේලෙන්නේ නැහැ එහෙම වුණා කියලා. සාරවත් බීජයක් නොවනවා නම් ඒ ශ්‍රද්ධාව සැනකින් වෙනස් වෙලා යනවා. සැනකින් වෙනස් වෙලා හිතන දේ පැත්තේ යනවා. මේ හොඳට ශ්‍රද්ධාවන්ත වගේ ඉඳලා මොන්නේ වෙනස් වෙලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු එක්කෙනාට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපි තේරුම් ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා දැන් 2548 ඉවරයි. හෙට 2549 ලැබනවා. එන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාප කාලේ ලං වෙනවද ඈත් වෙනවද? ඈත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බලේ ලං වෙනවද ඈත් වෙනවද? ඈත් වෙන්න ඉස්සර වෙලා අපි මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕනේ. අනාගතයට සැලසුම් කිරීම තරම් අනතුරක් මම දකින්නේ නැහැ. වර්තමානයේ හැසිරීම තරම් රැකවරණයක් මම දකින්නේ නැහැ. ඒ නිසා අනාගතයේ සැලසුම් කිරීම නෙමෙයි අපි කරන්න ඕන, වර්තමානයේ හැසිරීමයි. වර්තමානයේ හැසිරෙනකොට අනාගතයේ සකස් වෙලා යනවා. වර්තමානයේ ධර්මයේ හැසිරෙන්නේ නැතුව අනාගතයේ සැලසුම් කරනවා නම් ඒක සිහිනයක් පමණයි. ඒක ළඟා වෙන දෙයක් නෙමෙයි. වර්තමානයේ ක්‍රියාත්මක කරන එක්කෙනා, වර්තමානයේ හැසිරෙන එක්කෙනා තමයි අනාගතයේ සම්පාදනය කරගන්නා කෙනා. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය වර්තමානයේ හැසිරෙන එක. මං අසවල් කාලෙදී හැසිරෙනවා අසවල් කාලේ හැසිරෙනවා කිව්වට ඒ කාලේ කවදා එයිද කොහොම වෙයිද කොයි ආකාරයට සිද්ධ වෙයිද කියලා මේ අනිත්‍ය ලෝකේ අපිට කියන්න බෑ. මං අඳුරන ස්වාමීන් වහන්සේ නමක් හිටියා පන්සලක මං කුඩාවදී. ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මං වයසට ගියාම මේ ඔක්කොම අතාරිනවා. මම ආරණ්‍යයකට යනවා භවනා කරනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු ඒක මට කියනකට උන්වහන්සේ තමයි අවුරුදු 60ක් වගේ. උන්වහන්සේ අවුරුදු 70 දී වගේ තමයි යන්න හිතාගෙන හිටියේ. අවුරුදු 60 කේදී සීනි අමාරු හොඳටම වැඩි වෙලා එක කකුලක් කැපුවා. අවුරුදු 60 කේදීම අනෙක් කකුලක් කැපුවා. අවුරුදු 60 කේදීම අපවත් වුණා. යන්න හම්බුනේ නැහැ ඒ කියපු ගමන. ඒ නිසා අනාගතයේ සැලසුම් කරන අය මේ ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. වර්තමානයේ ධර්මයේ හැසිරෙන එක්කිනා ධර්මය අවබෝධ කරගන්නවා. ඒ නිසා පින්වතුනි හැම මොහොතේම ඔබ ඉඳලමින් හැම මොහොතේම සිහියෙන් ඉඳගෙන මේ රූප උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න. විඳීම අනිත්‍ය වශයෙන් බලන්න. සංඥාව අනිත්‍ය වශයෙන් බලන්න. සංස්කාර අනිත්‍ය වශයෙන් බලන්න. විඥාන අනිත්‍ය වශයෙන් බලන්න. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියලා අනිත්‍ය වශයෙන් බලන්න. තමා නොවන දේ මේ විනාශ වෙලා යන හැටි හොඳට අනිත්‍ය වශයෙන් බලන්න. එතකොට ටිකෙන් ටික ඔබට අනාගතයේදී ඔබ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක බවට පත්වෙච්ච කෙනෙක් බවට පත්වෙන එක ලෝකේ කාටවත් වළක්වන්න බැරුව යනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රී බුද්ධ වර්ෂ 2549 ලබද්දී අපි මේ දිනු කරගන්නේ. ඊළඟට මේ වෙලාවේ මේ අවුව තියෙනවා. මේ අවුවට බැරුණා. මේ ඡණ්ඩ හිරු රැසට බැරුණා ඔබේ ශ්‍රද්ධාව වෙනස් කරන්න. මේ ඡණ්ඩ හිරු රැසට බැරුණා ඔබේ අවධානය වෙනස් කරන්න. එහෙනම් ඔබ බලන්න හිරු එළියට වඩා බලවත් මොකද්ද? ඔබේ ශ්‍රද්ධාවයි. මේ ශ්‍රීවිලියට වඩා බලවත් මොකද්ද? ඔබේ අදිෂ්ඨානයයි. මේ ශ්‍රීවිලියට වඩා බලවත් මොකද්ද? ඔබේ කැපවීමයි. මේ නිසා ඔබ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ හිමි වෙන අය. ඒ නිසා ඔබ අදිෂ්ඨාන කරගෙන ලබන 2550 ලබද්දී අපි තව පිරිසක් ඔබ එක එක්කෙනා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට මේ බුද්ධ රාජ්‍යය තුළ නිවන් අවබෝධ කරන පිරිස තව ඔබ මේකට එකතු කරගන්න ඕනේ. දුක් විඳිනා වූ අසරණ අයව ඔබ මේ ධර්මයට කැඳවා ගන්න ඕන. එක එක්කෙනා කරගන්න ඕනේ. අදිෂ්ඨාන කරගන්න අඩු ගණනේ මම මේ ලබන අවුරුද්දේ ශ්‍රී බුද්ධ වර්ෂ 2550 ලබනකට මම 10 දිනක්වත් අවබෝධින් තිසරණයට කැඳවා ගන්නවා. අවබෝධින් තිසරණේ පිහිටවා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ආරි මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට යව සකස් කරනවා. මේ මඩ ගොහරුවේ මඩ ගොහරුව නැමැති මේ සමාජය තුළ තවමම නෙළුම් මල් සුබදෝනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඔබ සියලු දෙනාම අදිෂ්ඨාන කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම මේ පංච උපාදානස්කන්ධයට රැවටෙන ජීවිතින් අත්මිදිලා පංච උපාදානස්කන්ධයේ මනාකොට අවබෝධ කරගෙන මේ දන්වැල්ලකින් බලු දන්වලින් බඳින ලද අසරණ සුනකේකුට වෙච්ච ඉරනම නැවත නැවත මේ ජීවිතයට අයිති වෙන්න නොදී යවමිටියක් පහර කනවා වගේ නැවත නැවත මේ අසකනාසී දිවකය මනසින් පහර නොකා මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරනවා. සාදු සාදු සාදු.